මෙත් කලගුණ කියන පැකේජය තුළින් නොමිලේ දුරකථනයක් සහ අවුරුදු 60ට වැඩි කට්ටියට නොමිලේ ෆෝන් එකක් අපිට ලැබෙන සියලුම මාධ්‍යවේදියන්ට ස්මාර්ට් ෆෝන් එකක් නොමිලේ ස්මාර්ට් ෆෝන් එකක් මෙන්න යහපාලන ආණ්ඩුව මොනවද දෙන්නේ කියලා අහනවා. ₹150ක බොහොම අඩු මිලට පැකේජ් එකක් ඩේටා පැකේජ් එකක් සම්ම මුදෙතුමන්ලගේ වැඩ කටයුතු කරගන්න. ටග් ගාලා මොකක් කරේ දැක්කොත් ඒලම් වීඩියෝ කන් බලන් වීඩියෝ කරලා Facebook දාගන්න පුළුවන්. මාධ්‍යවේදියන්ට ඉන්න ඉස්සරහට යන්න. ස්මාර්ට් ෆෝන් එකක් ලබා දෙන කටයුත්තක් කළ දෙනවා. ජනාධිපතිවරයාගේ පළවෙනි අවුරුද්ද නිමිත්තෙන් සියලු විශ්වවිද්‍යාල ප්‍රශ්න තියෙන්න පුළුවන් security threat තියෙන්න පුළුවන් ඒ සියලු දේ පිළිබඳව මුදල් වෙන් කරලා තියෙනවා බිලියන 10ක්.